ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි මේ හිමිදිරි උදෑසන බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. මේ දේශනාවේ නම ණයට ගැනීම ඉන සූත්‍රය. ණය ගැනීම ගැන වදාළ දෙසුම. ණය ගන්නවට පාලි භාෂාවෙන් කියන්නේ ඉන යන්න, මූර්ධජ ණයන්න. ඉන සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් මෙහෙම අහනවා. පින්වත් මහණෙනි, කම්සප විඳිමින් සිටින ගිහි කෙනෙකුට මේ ලෝකේ දුප්පත් වෙලා සිටින්ට ලැබීම, දිලින්දෙක් වශයෙන් සිටින්ට ලැබීම දුකක් නේද? එසේය භාග්‍යවතුන් වහන්සේ කියලා සම්නාසල පිළිතුරු දුන්නා. ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට අතේ මිටේ මොකවත් නැතුව දුකසේ ජීවත් වෙන්නට ලැබීම දුකක් තමයි කියලා. ඉතින් එහෙම ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් දිලින්දෙක් වශයෙන් එදා වේල හොයාගන්න බැරිව ජීවත් වුණොත්, ඇඳුමක් කැඳුමක් නැතුව, අතේ මිටේ සතයක්වත් නැතුව ජීවත් වෙන්න ලැබුණොත් දුකක් නේද කියලා ඇහුවා. දුකක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, ඒ කෙනා, ඒ දිලිඳු එක්කිනාට, ඒ පිහිටක් නැති එක්කිනාට ජීවත් වීම පිණිස ණයක් ගන්නට සිදු වුණොත්, දැන් යාට කර කියා ගන්න දෙයක් නැතුව මොකද කරන්නේ? ණය ගන්නවා. ණයක් ගන්නට සිදු වුණොත් Tamanටවත් ජීවත් වෙන්න බැරුව ඉන්නේද්දි ණයක් ගන්නවා. එහෙම ණයක් ගන්න සිදු වුණොත් ඒක දුකක් නේද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒක දුකක් තමයි කියලා. ඒ කියන්නේ ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට දිලින්දෙක් වශයෙන් ජීවත් වෙන්න තියෙනවා විමත් දුකක්. ඒ දුක මදිවට ඔව් ණයකුත් ගන්නවා. එදවර ණයක් ගැනීම ගැන එයා කවදාවත් සතුටකට පත් වෙන්නේ නැහැ. ප්‍රීතියකට පත් වෙන්නේ නැහැ. එයා පත් වෙන්නේ දුකකටමයි. අනේ මටත් ණයකාරීක් වෙන්න සිද්ධ වුණානේ කියලා. දුකක්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, දැන් ණයගත්තට පස්සේ මේ අමාරුවෙන් ජීවත් වෙන එක්කෙනා ණයගත්තට පස්සේ දැන් මෙයා ණය ගන්න නිකන් නෙවෙයිනේ, පොලියට. එතකොට මොකද වෙන්නේ? පොලිය වැඩෙනවා. ණයගත්තට පස්සේ පොලිය වැඩෙනවා. දැන් මෙයාට සමහර දවස් පොලියට එක්ක මාස් පොලියට මෙයා මේක ගන්නෙ. ගත්තට පස්සේ පොලිය වැඩෙන්නේ මෙයාගේ දුකත් වැඩි වෙනවා. දැන් මෙච්චරක් ණය වුණා. දැන් මෙච්චරක් මේකට පොලියේ එකතු වෙනවා කියලා මොකද වෙන්නේ? පොලිය වැඩිම ගැන මේ දිලින්දා දුක් වෙනවා. දුක් වෙනවා නේද කියලා ඇහුවා. ඉතින් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා, එහෙමයි භාග්‍යවතුන් වහන්සේ, එයාට පොලිය වැඩිවීම ගැන එයාට මේ යාගේ දුකට තවත් දුක් එකතු වෙනවා කිව්වා. දැන් ණය දීපු අය, දැන් මෙයාට ණය දීලා පොලිය වැඩෙනවා. ණය දීපු අය මොකද වෙන්නේ? දැන් මෙයාට පොලි ගෙවා ගන්න බෑ. දැන් ණය ගෙවා ගන්නත් බෑ. පොලි ගෙවා ගන්නත් බෑ. මොකද වෙන්නේ? ණය දීප චෝදනා පත්‍රයක් කියවනවා. චෝදනා කරනවා. උඹ මෙච්චර ණය ගත්තා. දැන් උඹට මෙච්චර පොලි වෙනවා. දැන් උඹ ගෙවන්නේ නැද්ද මේක? කියලා මොකද මෙයාට දැන් ඒ ගත්තු ණය මතක් කර කර පොලිය මතක් කර කර චෝදනා කරනවා. එවර මේ දිලිඳු එක්කිනාට මේක දුකක් නේද කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා එසේ භාග්‍යතුන් වහන්සේ මේක දුකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා දැන් මේ චෝදනා කරලා මතක් කළා දැන් මෙයාට මතක් කරන මෙයාට කරගන්න දෙයක් නැහැ දැන් මෙයා මොකද කරන්නේ හැංගිනවා දැන් ණයගත්තු එක්කිනා හැංගිනවා හැංගින්නකට අර ණය දීපු එක්කිනා මොකද කරන්නේ පන්න හොයනවා පස්සෙන් පන්න හොයනවා උඹ මෙච්චර ණය ගත්තා උඹට දැන් මෙච්චර පොලී වැඩි වුණා කියලා පස්සෙන් පන්න මෙයාව අල්ල ගන්න මහන්සි ගන්නවා. දැන් මෙයාට ණය ගෙවා ගන්නත් බෑ, පොලිය ගෙවා ගන්නත් බෑ. මෙයාට මේක මතක් කළා, මතක් කිරිල්ලෙන් වැඩකුත් නෑ. මෙයා හැංගිලා. දැන් මොකද කරන්නේ? පස්සෙන් පන්න අන්තිමට මොකද කරන්නේ? මෙයාට පස්සෙන් පන්න ණයකාරයෝ පන්නන ණය දීපෝය පන්නනකට දැන් මෙයාට මේක දුකක්ද නැද්ද? තවත් දුකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කම්සප විඳින්න කැමති ගිහි කෙනෙකුට ඉබඳු ඉරණමකට ආйти වෙලා දිලින්දෙක් අසරණෙක් අමාරු වෙටිච්ච දුකටපත් එක්කිනෙක් මේ කිනාට දැන් ණය ගෙවා ගන්න බැරුව මේ හැංගිලා ඉන්නකොට දැන් ණය දීපු අය ඔන්න මෙයාව අල්ල ගන්නවා අල්ලගෙන හිට නීති මාර්ගයට දාලා මියාව හිරේ විලංගුයි දානෝ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මියාව අල්ලගෙන ණය ඉල්ලුව ණය දෙන්න බෑ දැන් මියාව අල්ලගත්ත පස්සෙන් පන්නලා ඉල්ලුව ණය දෙන්නත් බෑ දෙන්න විදියකුත් නෑ පොලි ගෙවන්න විදියකුත් නෑ මොකද කළේ ඔව් හිරේ දැම්මා දිලිඳු මිනිස්සෙක් දුප්පත් මිනිසෙක් ඒ වගේ හිරේ විලංගුවේ වැටෙන්න සිදුවීම දුකක් නේද කියලා ඇහුවා. දුකක් කිව්වා. දැන් බලන්න මෙතන දුක් කොච්චරක්ද නේ? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කම්සප විඳමින් අඹදරුවන් ආරක්ෂා කරමින් නඩත්තු කරමින් ගිහි ජීවිතයේ ගත කරන්නට කැමති වෙලා සිටින කෙනෙකුට මේ ලෝකේ දිලින්දෙක් හැටියට ඉන්න ලැබුණොත් ඒක දුකක්. එබඳු දිලින්දෙකුට ණයක් ගන්නට සිදුවීම මේ ලෝකේ කම්සප විඳින ගිහි කෙනෙකුට ණයක් ගන්නට සිදුවීම තමන්ගේ දුප්පත්කම නිසා තව දුකක්. මේ ලෝකේ කම්සප විඳින කෙනෙක් ඒ වගේ ණයක් අරගෙන ඒ ණයට පොලිය වැඩෙනවා කියන කාරණාවත් දුකක්. ඊළඟට ඒ පොලිය වැඩීම නිසා ණය ගැනීම නිසා ණය දුන්න අය මෙයාට ණය මතක් කර කර බනිනවා. පොලිය ඉල්ලිල්ල බනිනවා. ඒක මෙයාට දුකක් නේ දුකක්. ඊළඟට මෙයා හැංගෙනවා. මෙයාගේ පස්සෙන් පන්නගෙන එනවා ණය දීපු අය. ඒකත් දුකක්. පස්සෙන් ඇවිල්ලා මෙයාව අල්ලනවා. ණය ගිවා ගන්න විදියක් නැහැ. හිරේ විලංගුවේ දානවා. ඒකත් දුකක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න ඔය වගේමයි. ඔය වගේමයි මිනිසුන්ට සිදුවෙන මානසික හානිය ඔය විදිහමයි. ඒ තමයි යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව නැත්තම් කුසල් දහම් වඩන්ට විශ්වාසයක් නැත්තම් අනේක ඒ වගේම පව්වලට ලැජ්ජාවක් නැත්තම් පව්වලට බයක් නැත්තම් පව්වලින් නිදහස් වෙන්න වීරියක් නැත්තම් ඒ වගේම ප්‍රඥාවක් දිනු කරන්නේ නැත්තම් අනේක මේ ශාසනයේ අන්ත දුගී දුප්පත්කම ඔන්න බුදුරජාණන් වහන්සේ දුප්පත්කම ශාසනික දුප්පත්කම තේරුව ආකාරය කරුණු පහක් නැතිවීමෙන් දිලින්දෙක් වෙන්නේ ඒ තමයි සද්ධා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා දැන් ඔබතුල මේ පහ නැත්තම් ඔබ දිලින්දෙක් මේ පහ ඔබතුල තියෙනවනම් ඔබ ධනවතෙක් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සල්ලිකාරයෝ නෙමෙයි බැලුවේ අතේ පයේ මිල මුදල් තියන අය නෙමෙයි බැලුවේ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ දියුණුව වාහන වලින් මැන්නේ නැහැ සල්ලි වලින් මැන්නේ නැහැ බලපුලුවන්කාරකම් වලින් මැන්නේ නැහැ රූපෙන් මැන්නේ නැහැ උගත්කමින් මැන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ ධනවත්කම මැන්නේ මේ කරුණු පහෙන් යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ වගේම පව්කරන්ට ලැජ්ජා නම් පව්කරන්ට බය නම් පව් දුරු කිරීමට කුසල් වර්ධනය කර ගැනීමට වීරිය කරනවා නම් ප්‍රඥාවන්ත නම් කවුරු හෝ වේවා යා හොඳ පොහොසත් එක්කිනේ එහෙම නැති එක්කින දිලිඳු දුප්පත් එක්කිනේ මුකවත් කරගන්න බැරි එක්කිනේ ශ්‍රද්ධාව නැතිකම මේ ජීවිතේට විශාල පාඩුවක් ශ්‍රද්ධාව නැතිකම නිසා සමහරු බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙලව පරලොව ගැන විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තමන්ගේ ක්‍රියාවට තමන් වගකිව යුතුයි කියලා ඒක විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සතර අපාය වැටිවිටි යන්නේ කියලා ඒක විශ්වාස කරන්නේ මොකද හේතුව ශ්‍රද්ධාව නැතිකම ඊට පස්සේ මොකද කරන්නේ මෙයාට ලැජ්ජ නැහැ ඊට පස්සේ සතුන් මරන්න අවස්ථාව යදුනාද මැරුවා හොරකම් කරන්න හිතුනාද හොරකම් කරනවා වැරදිකාම සේවනයේ දෙන්න අවස්ථාවක් ලැබිච්ච ගමන් වැරදිකාම සේවනයේ දෙනවා සුරාව බොන්න අවස්ථාව ලැබිච්ච ගමන් ඔව් මත්පැන් පානය කරනවා අර ශ්‍රද්ධාව නැති ලැජ්ජා නැති මිනිසයා බොරු කියන්න අවස්ථාව ලැබිච්ච ගමන් බොරු කියනවා කේලම් කියන අවස්ථාව ලැබිච්ච ගමන් කේලම කියනවා අනුන්ට නිඳා පහස කළා ගරහා කළා කතා කරන්න අවස්ථාව ලැබිච්ච ගමන් කරනවා මේ වගේ දේවල් කරනවා ඊළඟට හිතිනුත් පව කරනවා ලැජ්ජාවන්නේ ඒ වගේම මේ වගේ පව් කිරීමෙන් පරලෙව විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා බයක් නැති එක්කිනා අර ශ්‍රද්ධාව නැතිකම නිසාම අවස්ථාව ලැබිච්ච ගමන් කරනවා අවස්ථාව ලැබිච්ච ගමන් ඒව ඔක්කොම කරනවා අන්න ඒක දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එතකොට යා කයින් වැරදි කරනවා බයක් නැහැ මේකෙන් විපාක සිද්ධ වෙනවා නේද මේ විපාක මට නේද විඳින්න සිද්ධ වෙන්නේ මේවා කරන්න ගියොත් එහෙම කියලා බයක් නැහැ අනේක පවට බයක් නැතිකම ඊළඟ වචනෙන් බොරු කියනවා මම මේ බොරු කියලා හොඳද කියලා කල්පනා කරන්නේ කේලම් කියනවා මම මේ කියලම කියන එක හොඳ නෑ නේද මම මේවා කියලා මං මේවා කරගහගෙන යන්නේ මට සිද්ධ වෙනවා නේද කියලා හිතන්නේ පරුස වචන කියනවා මම මේවා කියලා මේවා අරගෙන යන්න මට සිද්ධ වෙනවා නේද කියලා හිතන්නේ හිස් වචන කියන බයක්මයි ශ්‍රද්ධාව නැතිවීමෙන් ඊළඟට වීරියක් නෑ දැන් වීරිය ඇති වෙන්න නම් යාට තියෙන්න ඕනේ සිහිය සිහිය තියෙන්න ඕනේ ධර්මයේ ශ්‍රවණය කළා තියෙන්න ඕනේ තමන්ගේ හිතේ අකුසල් හට ගන්නකොට මේවා අකුසල් මම මේවා දුරු කරන්න ඕන මම මේවා කර කර ඉඳලා හරියන්නේ නැහැ මේවෙන් මං කවදද දිනුවක් ලබන්නේ මේකෙන් මට පිරිහීමක් මට සිද්ධ වෙන්නේ කියලා මේ අකුසල් වල අනතුරු දැකලා කුසල් දිනු කරගන්න වීරියක් ඕන අනේ වීරිය ගන්න බෑ ශ්‍රද්ධාව නැති එක්කිනාට ඊළඟට ප්‍රඥාව ප්‍රඥාවනේ ප්‍රඥාවනේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස නුවණ මෙහෙවන්නේ නෑ එයා. එයා කල්පනා මෙහෙවන්නේ නෑ. ඒ ප්‍රඥා නැති වීරිය නැති එක්කිනා කියන්නේ අනේ අපිට වෙලාව නෑ කියන ඕකට. අනිත් ඒවා කරන්න ඔක්කොටම වෙලාව තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් පානඝාත කරන ඕන තරම් වෙලාව. බොරු වැරදි කාම සේවනයේදී ඕන තරම් වෙලාව තියෙනවා. බොන්න ඕන තරම් වෙලාව තියෙනවා. ධර්මයේ හැසිරෙන්න කිව්වම මොකද එයා කියන්නේ? අපිට නෑ කියන වෙලාව අපිට මේ වැඩ වැඩි ඉන්නේ. කියලා ඒක මග ආරිනවා. අන්නේ කිනා දුප්පත් කිනා. දිලින්දා. ඒ දිලිදුකම මොල් කරගෙන කයින් වැරදි කරනවා වචනෙන් වැරදි කරනවා මනසින් වැරදි කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කයින් වචනෙන් මනසින් වැරදි කිරීම තමයි ණයට ගැනීම එතකොට දිලින්දා කිය අර කරුණු පහෙන් තොර එක්කෙනා මොන පහදේ සද්ධා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා සද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේ ගැන ඔව් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අදහා ගැනීම අපි ඒක පාලියෙන් ඉගෙන ගත්ත සද්ධාති තථාගතස්ස බෝධි තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම විශ්වාස කිරීම මේක පුංචි එකක් නෙමෙයි ඒ මුල් කරගෙන තමයි සම්පූර්ණ දියුණුවක් ඇති කරගන්න තිබෙන්නේ වෙන ක්‍රමයකට ඒක කරන්න බෑ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි සම්පූර්ණ දියුණුවක් ඇති කරගන්න තිබෙන්නේ ඉතින් ඒකට අපිට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයක් තියෙන්න ඕන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන අවබෝධයක් තියෙන්න ඕන අවබෝධයක් නැත්තම් කිසි දෙයක් කරන්න බෑ දැන් කියමු පින්වතුනි කුඹුරක් හම්බ වුණා කියලා කෙනෙකුට වගා කරන්න දන්නේ නැහැ එයාට පුළුවන් දාස්යන්නක් ගන්න බෑ ව්‍යාපාරයක් පටන් ගත්ත එක මේක කරන්න හැටි දන්නේ නැහැ එයාට පුළුවන් ව්‍යාපාරය දියුණු කරන්න බෑ කරන්න ව්‍යංජනයක් තියෙනවා කියම හදන්න දන්නේ නැහැ කර්මුලන් දීක රසවත් ව්‍යංජනයක් බටපත් කරන ඒකත් බෑනේ ඉතින් එහෙනම් අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැත්නම් එයාට ශ්‍රද්ධාව ඇති වෙන්න විදියක් නැහැ ඒ නිසා දැන් සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ශ්‍රද්ධාව කියන එක පුංචි එකක් කියලා ශ්‍රද්ධාව කියන එක පොඩි දෙයක් නෙමෙයි ලකුදිය ශ්‍රද්ධාව තමයි මිනිස්යාගේ තියෙන සම්පත්තිය අනේක නැතෝ යෑමෙන් ඒක වෙන්නේ ශ්‍රද්ධා සම්පත් නැතෝ ගියාම මොකද වෙන්නේ විශ්වාසයක් නැහැ නියට ඕන එකක් කරනවා කිසි ලැජ්ජාවක් නැහැ කිසි බයක් නැහැ වීරියක් නැහැ ප්‍රඥාවක් නැහැ ඒ විදිහට එයාට ජීවත් වෙන්න සිද්ධ වුණොත් එයා ජීවත් වෙන්නේ පොහොසතෙක් හැටියටද දුප්පතෙක් හැටියටද එයා රජෙක්ුණත් සද්දා හිරියොතප්ප විරිය පඤ්ඤා නැත්තම් බුද්ධ ශාසනය තුල එයා දිලින්දෙක්. එයා දිලින්දෙක්. අන්නේ දිලින්දු එක්කිනා ණයට ගන්නවා. ඒ දිලින්දු එක්කිනා ණයට ගන්න මොනවද? කයින් වැරදි කරනවා. කය මුල් කරගෙන. ඊළඟට වචනේ මුල් කරගෙන වැරදි කරනවා. ඊළඟට සිත මුල් කරගෙන වැරදි කරනවා. මේ නිසා අන්න එයා ණයකාරයෙක් බවට පත් වෙනවා. දැන් ඔබ හිතන හැටියට එහෙමනම් ලෝකේ වැඩිපුර ඉන්නේ පොහොසත්තුද දුප්පත්තුද? දුප්පත්තු තමයි වැඩි. පවුලක සමහරට පවුලක් ගත්තොත් මුළු පවුලම දිලිදු. සමහරට පවුලක් ගත්තොත් එක්කිනයි පොහොසත්. සමහරට පවුලක් ගත්තොත් අම්මා තාත්තා විතරයි පොහොසත්. සමහර පවුලක් ගත්තොත් දරුවෝ විතරයි පොහොසත්. මේ පොහොසත් කියලා කියන්නේ මේ සද්ධා හිරි ඔතප්ප විරිය පඤ්ඤා කියන මේ පහෙන් යුක්ත වීම. ඉතින් ඒ පහෙන් යුක්ත නැති එක්කිනා දුප්පත්. ඒ නිසා ණයට ගන්නවා. ණයට ගත්තාම වෙන අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? පොළිය වැඩෙනවා. මේ වගේ අර සද්ධාව නැති, පවට ලැජ්ජා නැති, පවට බය නැති, පව දුරු කිරීමට වීරිය නැති, නුවණ කල්පනාව නැති, ප්‍රඥාව නැති එක්කෙනා කයින් වැරදි කරද්දි, වචනෙන් වැරදි කරද්දි, සිතින් වැරදි කරද්දි මෙන්න මෙහෙම පවිතු ආශාවක් ඇති කරගන්නවා. මොකද්ද? මම මේ කරන්නේ වැඩි කාටවත් අහු වෙන්න එපා. අන්න ඒක තමයි පොලිය. හොරාට ප්‍රාණඝාත කරනවා රහසේ. කාටවත් දැනගන්න ලැබෙන්න එපා කියලා හොරකම් කරනවා. කාටවත් දැනගන්න ලැබෙන්න එපා කියලා වල් වැඩ කරනවා. කාටවත් දැනගන්න ලැබෙන්න එපා කියලා හොරින් බොනවා. මේ මොකද්ද? මේ පොලිය වැඩෙනවා. කාටවත් දැනගන්න එපා කියලා හොරාට ගිහිල්ලා බොරුව කියලා එනවා. කාටවත් දැනගන්න එපා කියලා හොරෙන් ගිහිල්ලා කේලම් කියලා කොටවනවා හොරාට. අනිත්තර දැනගන්නලුදි හොරෙන් ගිහිල්ලා බැනලා එනවා. මේ මොනවද? මේ පොලිය වැඩෙනවා. පොලිය රැස් කරනවා. ඊළඟට හිතෙන් ඉන්න හුල්ල හුල්ල දින්නම් ඔබට කී කී තරහින් ඉන්නවා. මේ මොකද්ද? මේ පොලිය වැඩෙනවා. පිටුද පෙන්නනවා. නෑ නෑ, අපි හරි හොඳයි. අනේ අපිට දැනෙනවා තේරෙන්නේ නෑ. අපිට තරහම් මරහම් මොකවත් තේරෙන්නේ නෑ කියලා හිතෙන් කිය කියන්නේ මොකද්ද? දින්නම් ඔබට. ඒක අඟවන්නේ නෑ. ඒක හිතේ තියාගෙන තමයි පිටින් අරක කියන්නේ. එයාගේ බලාපොරොත්තු තියෙන, එයා හිතන දේ අනිත් එක්කිනාට අව් අහු වෙන්න එපා කියලා. මේක මොකද්ද? පොලිය වැඩෙනවා. දැන් බලන්න කෙනෙකුට දිලින් දික් වෙන්න සිද්ධ වුණොත් කොච්චර පාඩුවක්ද? ණයක් ගන්නට සිද්ධ වුණොත් කොච්චර පාඩුවක්ද? පොලිය වැඩුණොත් කොච්චර පාඩුවක්ද? අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට ආරංචිනවා මේ සිල්වත් ගුණවත් අය අනිත් අය ගැන කියනවා. ආන් අර පුද්ගලයා සතුම් මන්නවනේ කියලා ආරංචිනවා. තවත් කෙනෙක් ගැන කියනකොටම ඒ වැරද්ද මෙයා කරනවා නම් එකපාරට මතක් වෙන්නේ කාවද? තමාගේ චිත්‍රය තමයි Tamante ඉන්නේ. අන්නාරිය හොරකම් කරන මේ විදිහට අරිය හොරකම් කරනවා නෑ නේ, අපි නම් කරන්නේ නැහැ කියලා හොඳ කෙනෙක් කියනවා. හොරකම් කරන එක්කිනාට මොකද වෙන්නේ? එකපාරට මතක් වෙනවා යකුඩු මමත් කරනවා නේ මේක. එයා ඒක කියන්නේ ඇයට මතක් වෙනවා? මතක් වෙනවා චිකේ අර මිනිස්සයා ඉන්නේ හැටි, අර මේ අර හොඳ මහත්යෙක් ඉන්නවා, හොඳ ඕන කෙනෙක් ඉන්නවා, බලන්න මේ මෙහෙම ඉඳගෙන මේ කරන්න කරන දේවල්. ඉතින් ඒක කරන එක්කිනාට මමත් ඒ જાතියේ කියන්නේ කියලා මතක් වෙනවා. මතක් වෙන මේ මහලුකුට අන්න හොඳට ඉන්නවා හොඳට සුදුයන්දගෙන ඉන්නවා අන්න අන්න අතන ගිහිල්ලා බොනවා කියලා මතක් වෙනවා මතක් වෙනට එයාට මතක් වෙනවා තමාව මමත් මේක කළානේ මමත් කරනවන්න මේවා කේලම් කෙනෙක් කෙනා අන්න අර මිනිස්සයා කේලම් කියනවා නේ මේ පවුල් කඩාකප්පල් කරනවා මෙන්න මෙහෙම මෙහෙම කරනවා කියලා කියනවා කෙනෙක් එකපාරට මතක් වෙන්නේ තමා මතක් ඉන්නේ මමත් කරනවන්න මේවා කියලා මේ අනුන් සම්බන්ධයෙන් ඒ වගේ සිල්ලතුන් විසින් අර පාපී පුද්ගලයන්ව හඳුන්වද්දී ඒ කෙනාට තමන්ව මතක් වෙනවා ඒක තමයි පොලියට ඔව් පොලිය මතක් කර කර නායකාර්යා එන එක ඒක තමයි නායකාර්යා ණය මතක් කර කර පොලිය මතක් කර කර චෝදනා කරන එක දැන් තීරණ කරුණ කියලා බුදුරජාණන් වහන්සේ දුප්පත්කම තියෙනවා එදිරි දුප්පත්කම කිව්වේ සද්ධා හිරියොතප්ප විරිය පඤ්ඤා නැතිකම ඊළඟට ණය ගන්නවා කයෙන් වචනයෙන් මනසින් වැරදි කරනවා ඊළඟට පොලිය වැඩිනවා මේක හොරාට කරනවා ඊළඟට ණයයි පොලියයි ගැන සිහි කරලා ඔව් චෝදනා කරනවා මතක් කර කර ආන් ඒක තමයි මේ ඊරිවසි මොකද වෙන්නේ මෙයා හැංගෙනවනේ හැංගෙන එක ණයකාරයා මොකද කරන්නේ පස්සෙන් ඇවිල්ලා මෙයාව අල්ලනවා ආනේ වගේ පස්සෙන් පන්නනවා වගේ තමයි මෙයා තනි වෙච්ච වෙලාවට මෙයා හුදෙකලා වෙච්ච වෙලාවට මෙයාට බැරි වෙච්ච වෙලාවට මෙයා අසරණ වෙච්ච වෙලාවට මෙයාව විශාල වලාකුලකින් වහගන්නවා වගේ මෙයා කියපු දේවල් මෙයා කරපු දේවල් මෙයා හිතපු දේවල් ඔක්කොම තමන්ගේ ඉස්සරහා මැවෙන්න පටන් ගන්නවා අන්න ඒක තමයි පස්සෙන් පන්නනවා මෙයාට මේකට දුවල බේරෙන්න බෑ බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වවදාලා ඒක පෙන්වවදාලා මේ වගේ කියලා හවස් කාලේ ඉර බැහැගෙන යද්දී ගොඩනැගිල්ලක හිවණැල්ල සම්පූර්ණයෙන්ම පොළවේ අනිත් පැත්තට වැටෙනවා එතකොට ඒ පැත්තේ කෙනෙක් ඉන්න පුටුවක වාඩි වෙලා එතකොට එයා සම්පූර්ණ හිවණැල්ලෙන් වැහිනවාද නැද්ද හිවණැල්ලෙන් වැහිනවා අන්න ඒ වගේ තමයි කෙනෙක් කයින් කරපුවා වචනින් කරපුවා මානසින් කරපුවා තමන් ඉස්සරහා මැවිලා පේන්න පටන් ගන්නවා අන්න එතකොට යාට කරගන්න දෙයක් නැහැ යාට ඒක විනිවිද දකින්න සිහිය දිනු කළා නැහැ ප්‍රඥාව දිනු කළා නැහැ වීරිය දිනු කළා නැහැ නුවණ දිනු කළා නැහැ කුසලයේ සිට පිහිටුවාගෙන නැහැ එතකොට මොකද වෙන්නේ ඒ ඇවිසින් එයාව ගිල ගන්නවා ඊර්වසයා කාටවත් කියන්නේ නැති වෙන්න පුළුවනි. ලෝකෙට යා hina වෙලා ඉන්න පුළුවනි. නමුත් එයාගේ චිත්‍රය සම්පූර්ණයෙන්ම දන්නවා. එයා මොකද කරන්නේ? තනියම සුසුම් හෙලනවා. තනියම කඳුළු හලනවා. තනියම කල්පනා කරනවා. ලෝකෙ ඉස්සරහට එනවා කඳුළු පියාගෙන hina වේගෙන. නමුත් එයාගේ හිත ඇතුලේ මේ ගින්දරපත් වෙනවා. අනේ මම මෙහෙම කළානේ මෙහෙම කළානේ මෙහෙම කළානේ කියලා. අන්න ඒක තමයි ණයකාරයා පස්සෙන් පන්නලා පන්නලා මෙයාව අල්ලන එක. ඊට පස්සේ අන්තිමට ණයකාරයා මොකද ණයදීපේ කියලා මොකද කරන්නේ? මෙයාව අල්ලගෙන හිට ණය ගෙවා ගන්න බෑ මෙයාට. දැන් මොකද කරන්නේ? ඔව් එයාව අල්ලගෙන හිරේ විලංගු දානවා. ආන්නි වගේ මෙයාට මේක හිතින් මත අරගන්න බෑ. මෙයා දන්නේ නැහැ මෙයා කුසල් වඩල නැහැ ප්‍රඥාව වඩල නැහැ නුවණ වඩල නැහැ අවබෝධය දිනු කළ නැහැ මේක ප්‍රහාණය කිරීමේ ශක්තියක් නැහැ අන්තිමට මෙයා මරණින් මත්තේ එක්කු නිරේ යනවා එහෙම නැත්නම් තිරිසන් අපායේ උපදිනවා මේ දෙකටම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා තියෙනවා හිරගේ කියලා නිරේනමති හිරගෙදරට එක්කෝ යනවා එහෙම නැත්නම් තිරිසං අපාය නැමති හිරගෙදරට යනවා බුදුරජාණන් වහන්සේ මේකේ හොඳ ප්‍රකාශයක් වදාලා. නාහං භික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි. ඒවං දාරුණං. ඒවං කටුකං. ඒවං අන්තරාය කරං. අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමාය. යථායිදං භික්කවේ නිරේබන්ධනං වා තිරච්ඡාන යෝනිබන්ධනං වාති. මහණෙනි මම බුදු ඇසින් මෙතරම් දරුණු මෙතරම් භයානක මෙතරම් අන්තරාය කර නිවන් අවබෝධයට අතිශයින්ම භයානක මෙතරම් අනුතුරුදායක උපතක් දකින්නේ කියනවා. නිරේ ඉපදීමත් තිරිසන් අපායේ ඉපදීමත් බලන්න බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් පෙන්වා වදාරන දේ. නිරේපදීමත් තිරිසන් අපායපදීමත් තරම් භයානක දෙයක් දකින්නේ නැහැ කියනවා. දැන් බලන්න මේක චුට්ටක් හිතන්න මේක. දැන් අපි කිව්ව ශ්‍රද්ධාව නැති එක්කිනා ගැනනේ. මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේව ආවෝදි විශ්වාස කරන්නේ නැහැ. පවට ලැජ්ජාවක් නැහැ. පවට භයක් නැහැ. වීරියක් නැහැ. ප්‍රඥාවක් දිලින්ද. දැන් මේ මේක කවුරුගෙනද මේ කියන්නේ? ශ්‍රුතවට්ටාර ශ්‍රාවකෙක් ගැනද අශ්‍රුත පුතඥෙක් ගැනද? අන්න අනතුරු. පින්තුනි පුතඥෙක් වශයෙන් සිටීම නිසාමයි මේ ඔක්කොම මූණ දෙන්න තියෙන්නේ. පුතඥයෙකුටමයි මේ අනතුරු තියෙන්නේ. ආර්ය ශ්‍රාවකයෙකුට නෙවෙයි. ඒ මොකද ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාලාභයෙන් ලබාගත්තේ කෙනා. ශ්‍රද්ධාලාභේ ලබාගත් එක්කිනා සීලයෙන් සමන්විත වෙන්නේ නැද්ද? සීලයෙන් සමන්විත වෙනවා. සීලයෙන් සමන්විත වෙච්ච එක්කිනා වීරිය ඇති කරගන්නේ නැද්ද? වීරිය ඇති කරගන්නවා. වීරිය ඇති කරගන්න එක්කිනා ප්‍රඥාව දිනු කරගන්නට මහන්සි ගන්නේ නැද්ද? ප්‍රඥාව දිනු කරගන්න මහන්සි ගන්නවා. මේ මොකවත් කරන්නේ නැහැ. අසෘත පුතඥයා. ඒකිනා බාහිර දේවල් කර කර ඉන්නවා. පින්තුනි මේක අනතුරු මේකයි. අපිව නිරේට අරගෙන යන්න හේතු වෙන ආශ්‍රව මේ ජීවිතය ඇතුලේ තියෙනවා. පෙරේත ලෝකේ උපත කරා ගෙනියන කෙලෙස් මේ ඇතුලේ තියෙනවා. තිරිසන් අපායේ උපත කරා ගෙනියන කෙලෙස් මේ ඇතුලේ තියෙනවා. ඔන්න අනතුරු. ඒවා තියෙන නිසායි අරව සිද්ධ වෙන්නේ. ශ්‍රද්ධාව නැතිකම, වීරිය නැතිකම, හිරියෝතප් නැතිකම, ප්‍රඥා නැතිකම වෙන්නේ මේ පුතඥන භාවය නිසා. ඒකනි බුදුරජාණන් වහන්සේ පුතඥයා විස්තර කරලා තියෙන්නේ කොහොමද? අසුතවා පුතුඥනෝ අරියාණං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදු. අරිය ධම්මේ අවිනීතු සප්පුරිසානං අදස්සාවි. සප්පුරිස ධම්මස්ස අකෝවිදු. සප්පුරිස ධම්මේ අවිනීතු. ඔන්න විස්තර කරන්න තියෙන පුතඥයාව. කවුද පුතඥයා කියන්නේ? ආර්යානං අදස්සාවි. ආර්ය දර්ශනේ යාට නැහැ. ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්මයේ තේරුම් ගැනීමට දක්ෂක් නැහැ. ආර්ය ධම්මේ අවිනීතු. ආර්ය ධර්මේ පුහුණු වෙලක් නැහැ. සත්පුරුෂාණං අදස්සාවේ. සත්පුරුෂ ධර්මයක් සත්පුරුෂ දර්ශනයක් නැහැ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදු. සත්පුරුෂ ධර්මයකට දක්ෂක් නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතු. සත්පුරුෂ ධර්මේ හික්මිලාත් නැහැ. මෙන්න මේ පුතඥයාගේ ස්වභාවය ඉතාම භයානකයි. එතකොට පින්තුනි අපි මේ මනුස්ස ජීවිතයෙන් මේ ඇවිල්ලා තිබෙන්නේ අපි මේ නිරේ බන්ධනින් බැඳී හිටලා නැද්ද සංසාරේ? අපි කොයිතරම් නිරේ දුක් විඳලා ඇද්ද? කොයිතරම් තිරිසන් අපායේ දුක් විඳලා ඇද්ද? මට බොහොම ශෝකජනක විස්තරයක් බලන්න මේ මිනිස් ලෝකෙට ආපුවාට සිදුවෙන දේ දැනගන්න ලැබුණා. ඒ තමයි ඔන්නෙක් අවුරුදු 9ක ගෑන ළමෙක්. එයාගේ සීයා ඇඳි පැදුරේ බුදියන් ඉඳෙද්දි මේ මොකහරි රණ්ඩුවක් ඇති වෙලා මේ සීයත් එක්ක මේ ගෑන් ළමයා මේ සීයාගේ පැදුර වටේට බූම්දෙල් දාලා සීයා ගිනි තිබ්බා. එතකොට මේ ළමයට වයස කීයද? අවුරුදු 9 මේ පොඩි කෙල්ල. දැන් සීයා ගිනි ගන්නකොට මේ ළමයා මොකද කළේ? ගෙදරින් පෑන්නා. ඊට පස්සේ මේ සීයා අමාරු වෙලා දැන් ඇඟ කොක්කම පිච්චිලා මූණ පිච්චිලා මෙයාව එක්කගෙන ගියා ස්පිතාලේ. තම මෙල්ලේ නැ පණ තිනවා. සීයා කියනවා අර කිව්ව එක්කන් වරින් කියනවා. ඔන්න එක්කගෙන ගියා. ලකෝමාරි ළමයාව අල්ලගත්ත හැංගිලා ඉඳලා මේ ගෑන් ළමයා හැංගිලා ඉඳලා තියෙන්නේ සුහුණේ. එක්කගෙන ගිහිල්ලා සීයා බැලුව බලාගෙන මෙයා දියා ආතෝනි මාව ගිනි තිබ්බේ. මම බලාපීකුවා මම මැරිච්ච ගමන් ණයෙක් වෙලා එනවා. ඊට පස්සේ මැරුණා භූත නාගයෙක් වෙලා මේ ළමයාව අරගෙන ගියා. දැන් මේ ළමයා ළමෙක් නෙමෙයි ආච්චි කෙනෙක්. තාමත් අර භූත නාගය ණය පිරිවරක් එක්ක එනවා. මට ඕන වුණා දැන් ඒක බලන්න යන්න. පස්සේ මං කල්පනා කරලා බලන්න යන්න ඕනේ අපිට නැති ප්‍රශ්න අපි හදා ගන්න ඕනේ කියලා මං ඒක අතෑරියා. ඒ නාගයා මේ මිනිස්යාට වද දෙනවා. අර ඥානෙ කියලාට වද දෙනවා. දැන් අපි මේ දුවක් ගිහිල්ලා මේක බලන්න ගිහපු වෙලාවේ අර ඥානෙ කෙනාගේ ඔළුව බිටි ගහලා ලේ එනකන් ගහනවා. අර භූත නාගය ඔක්කොම කරන්න යනවා. ඒ භූත නාගයත් එක්ක ණය පීරවරක් ඉන්නවා. එතකොට බලන්න කොයිතරම් මේ මිනිස් ලෝකයේ තුල කොයිතරම් දුක් විඳිනවාද මේ දිලිඳුකම නිසා නේද? මොකද්ද දිලිඳුකම? ශ්‍රද්ධාව නැතිකම, පවට ලැජ්ජා නැතිකම, පවට භය නැතිකම, වීරිය නැතිකම, ප්‍රඥාව නැතිකම. අන්තිමේදී මේ නිසාම මේගොල්ලෝ කයින් වචනෙන් මනසින් වැරදි කරලා හිට ණයකාරය වෙලා ඊට පස්සේ හොරෙන් වැරදි කරලා පොලිය දියුණු කරගෙන ඊට පස්සේ තනි වෙච්ච වෙලාවට ඊගෙන කල්පනා කරක ඉඳලා පසුතැවිතැවි ඉඳලා අන්තිමේදී මරණින් මත්තේ එක්කෝ තිරිසං අපාය යනවා, එක්කෝ නිරේ යනවා. පුංචි දෙයක් නෙමෙයි මේක, භයානක දෙයක්. පින්තුනි, මේ ධර්ම මාර්ගයේ දියුණු කර ගන්නට නම් අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ගැන අපේ හෘද සාක්ෂියට එකඟ වූ අවංක පැහැදීමක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහ පොළොව වගේ පිරිසක් සතර පායේ වැටි වැටි යනවා. ආයමත් ආයමත් මහ පොළොව වගේ පිරිසක් අපායෙන් ඈතර වෙන්න විදිහක් නැතුව සතර පායේ වැටි වැටි දිගින් දිගට යනවා. නියපොත්තට පස් චුට්ටක් අරන් උන්වහන්සේ වදාලා මෙන්න මෙච්චර පිරිසක් සතර පායෙන් නිදහස් වෙනවා. ආරි සත්‍ය අවබෝධ කරනවා, නිවන කරා යනවා. එහෙනම් අපිට තියෙන්න ඕනේ අපි ගැන හිතILLක්. අපි අපිව අමතලා කතා කරන්න ඕනේ ඒ ඔබ මහ පොළොව වගේ ආයේ ඒ ගොඩට වැටෙනවද? නැත්නම් අර මේ පුත්‍රර ගත්තු පස්සුට්ට වගේ ඔබ හතර පායෙන් අත්මිදලා මේකෙන් ගැලවිලා යනවද කියලා අපි අපෙන් අහන්න ඕන. අන්න එතකොට තමයි අපට මේක හැබෑවටම තේරුම් ගන්නට පුළුවන්කම ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දිලින්දගෙන දඟබ දන්නවා. එමනම් ධනවතා ගැනත් දන්නවා. කවුද ධනවතා කියන්නේ? ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා. මේ ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා කියන පහ දැන් බලන්න ඔබ තුල තියෙනවද කියලා කල්පනා කරලා බලන්න හොඳට. දැන් අපි නිකම් නිකම් මේ අහා ඉඳලා මේ කණින් අහලා අර කණින් දාලා වැඩක් නැහැ නේ. අපි හිතට ගන්න ඕනේ ඇත්තටම අපිට මේ ශ්‍රද්ධාව තියෙනවද? ඔන්න මේ පළවෙනි කාරණාව. ශ්‍රද්ධාව තියෙනවා නම් ඔන්න අපිට සන්තෝෂයකටපත් වෙන්න පුළුවනි. හරි යන්තම් ඒ කාරණේ අපට තියෙනවා කියලා. ඒ ශ්‍රද්ධාව තමයි ඇති කරගන්න තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන අපට පැහැදීමක් තියෙන්න ඕන. ඔය එක එක්කෙනා කිව්වට නෙවෙයි. තමන්ම ඇති කරගත්තු පැහැදීමක් තියෙන්න ඕන. තමන්ම ඇති කරගත්තු පැහැදීමක්. ස්ටයිල් එකට ඇති වෙච්ච එකක් නෙවෙයි. තමන්ම ඇති කරගත්තු පැහැදීමක් තියෙන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ කාන්තේම අරහත්. ඒ කාන්තේම සම්මා සම්බුද්ධයි. ඒ කාන්තේම විද්‍යාචරණ සම්පන්නයි. ඒ කාන්තේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා තමයි මේ නිවන අවබෝධ කළේ. ඒ කාන්තේම මේ ලෝකයේ ගැන උන්වහන්සේගේ අවබෝධය ඇත්තක්. උන්වහන්සේ මේ ලෝක සත්‍යය දමනය කළා. දෙවියන්ටයි මිනිසුන්ටයි ශාස්ත්‍රුන්වහන්සේ මේ වගේ බුදුගුණ කිසි කළා පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ පැහැදීම තමන් තුළ තියෙනවාද කියලා ආ දැන් බලන්න දැන්. ඒ පැහැදීම තියෙන එක්කෙනා මෙන්න මේවට පහදින්නේ නැහැ. නැකතට පහදින්නේ නැහැ. සුබ නිමිතිට පහදින්නේ නැහැ. කේන්දරයට පහදින්නේ නැහැ. කේන්දර කොපි වලට පහදින්නේ නැහැ. ඊළඟට නවග්‍රහයන්ට පහදින්නේ නැහැ. ඒවා පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ එක්කෙනා. ඔව්. දැන් බලන්න හිතලා ඔබේ පැහැදීම අර වගේ කලවම් වෙච්ච දේවල් එක්ක තියෙන ඒගොල්ලට ආයේ එකක්ද නැත්තම් පාරිශුද්ධ පැහැදීමක්ද කියලා දන්නේ කවුද? තමා තමයි දන්නේ. පැහැදීම පාරිශුද්ධ නම් එයාට සතුටක් ඇති වෙනවා. සතුට තමයි ඒ සද්දා. එහෙම නැත්තම් එයාට ඇති වෙනවා පැහැදීම පිරිසිදු නැත්තන් ඇති වෙනවා මම කේන්දර අදහන බව කාටවත් අහුවෙන්න එපා. මම හොරාට නැකත් බලන්නේ. ඒගෙන මම ඔව් මේවට එන්න ඕන නිසා අපි මේවත් කරනවා තමයි. නමුත් අපේ ළමයි සම්බන්ධයෙන් අපි ඒවත් කරන්න ඕන කියලා දෙබිඩි විදිය නම් පිරිසිදු පැහැදීමකට එන්න බැරි නම් තමන්ගේ හෘද සාක්ෂි දැන් දන්නෝ. දැන් මේක යන්න තිබෙන්නේ නම් කවුරුත් එක්කද? හෘද සාක්ෂියත් එක්කයි යන්න තියෙන්නේ. මේක මේ පිට උපේට පෙන්නලා යන්න ගමනක් නෙවෙයි මේක. එහෙම කරන්නත් බෑ ඒක. ඒ නිසා තමන්ගේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ පිරිසිදු එකක් බුදුරජාණන් වහන්සේගේ ගැන. ඊළඟට තමන්ගේ ශ්‍රද්ධාව තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයයි. අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පැහැදීම තියෙන්න ඕන. පිඟුතිනි ලෝකේ වෙන කිසිම විසඳුමක් මේ ජීවිතේට නැහැ මේ ධර්මය අවබෝධ කිරීම ඇර. දැන් අපි ගත්තොත් අපිට ව්‍යාපාර ජීවන කරන්න ඕන, මිල මුදල් හම්බ කරන්න ඕන, දිවල් දොරවල් හදන්න ඕන, ළමයින්ට උගන්වන්න ඕන, කීයක් හරි එකතු කරගන්න ඕන, මේවා තියෙනවා තමයි. නමුත් මේ එකකින්වත් අපේ ජීවිතයට පූර්ණ විසඳුමක් දෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම කියමු. මේක වෙනස තේරුම් ගන්න. දැන් අපි කියමු. දැන් මහා පොළවේ මේ මහා පෘථුවියේ තනි අයිතිකාරය ඔබ කියමු. ඔබට මහා පෘථිවියම අයිති. දැන් ඔබ මරණාසන්න වෙනවා. මරණාසන්න වෙනකොට ඔබ කාට හරි කියනවා අනේ මං දැන් මේ මහා පෘථිවිය ගණදිනු කරන්න කැමතියි. මේ මහා පෘථිවිය අරගෙන කවුරු හරි මාව මේ අපායෙන් නිදහස් කරලා සුගතිය යවන්න පුළුවන්ද? බෑ. එතකොට මහා පොළොවම රත්තරන් කරලා කාට හරි කියනවා අනේ මේ හේතු කරගෙන මාව සුගතිය යවන්න සතර අපායෙන් නිදහස් කරවන්න කියලා. පුළුවන්ද? බෑ. එහෙනම් මහ පොළොව රත්තරන් කරලවත් ගණදිනු කරලා කරන්න බැරි දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කළා දෙනවා. ඒ තමයි තමන්ව පුතජන භාවයෙන් නිදහස් කරවලා ආරි ශ්‍රාවකේ බවට පත් කරවලා තමන් නිවන් මඟ ගමන් කරන කෙනෙක් බවට පත් කරවලා පරිපූර්ණ ආරක්ෂාවක් හදලා දෙනවා. එතකොට ඒ ඒ ධර්මයයි අර අර අපි කියාපු කේන්දර නැකත් නිමිති දේව ඇදලි ඒවයි අතර වෙනස. දකින්ට නෝනක් නැත්තන් ඇත්තෙන්ම යාදිලින්දෙක්. එයා අන්ත දුගියෙක්. ඊට පස්සේ දුගියා මොකද කරන්නේ? ධර්මයේ ගැන කතා කරන්නේ නැතුව අරක ආගේ කද කර ධර්මයේ හිලා දකිනවා. ඒ නිසා අපි වෙනස දකින්න ඕනේ. අපි හෘද සාක්ෂියෙන් අපි අහන්න ඕන. ඔබ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියටම තේරුම් ගත්තද? මේ ධර්මයෙන් පමණයි මේ ජීවිතේට විසඳුම තියෙන්නේ. මේ ධර්මයෙන් පමණයි මේ ජීවිතය අවබෝධ කරලා දෙන්නේ. මේ ධර්මයෙන් පමණයි මේ ජීවිතයට ආරක්ෂාව සපයන්නේ. මේ ධර්මයෙන් විතරමයි මේ ජීවිතේ සූපත් කරන්න කියලා ඇත්තටම ඔබ පිළිඅරන්ද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන් අසන්ට ඕන. අන්නේම එහෙම අහනකට තමන් ඉන්නවනම් ඒ මතේ තමන්ට විශාල සතුටක් ආරක්ෂාවක් පිහිටක් තමන්ට තීරෙනවා. ඊළඟ එක තමයි අපේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන පැහැදිලිව තිබෙන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ යම්කිසි ශ්‍රාවක සංඝරුවණක් රහතන් වහන්සේ නමක්ද ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයයි. යම්කිසි සංඝරුවණක් රහත් වීම පිණිස මාර්ගයේ පුහුණු කරද්ද ඒ ශ්‍රාවක සංඝරත්නයයි. යම් ශ්‍රාවක සංඝරත්නයක් අනාගාමීද ඒ ශ්‍රාවක සංඝරත්නයයි. අනාගාමී වීමට පුහුණු වෙයිද සකදාගාමීද, සකදාගාමී වීමට පුහුණු වෙයිද සෝතාපන්නද, සෝතාපන්න වීම පිණිස පුහුණු වෙයිද මේ ගෞතම බුද්ධ ශාසනය තුල නේ ඔක්කොම ලැබවන්න තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය බවට පත් වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න බලාගෙන ඉන්න එක්කිනා නෙවෙයි. තමන් පෙරම් පුරාගෙන තමන් බුදු වෙන්න හිතාගෙන ඉන්න එක්කෙනාත් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්න බවට පත් වෙන්නේ කවුද? යදිදං චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. අන්න භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්න කවුද? මේ ගෞතම බුද්ධ ශාසනය තුල සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය. දැන් ඔබෙන් මම මේ ප්‍රශ්නේ අහනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ කිරි පැහැදීමක් ඇති කරගෙන ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේව අපි දැක්කද? සජීවී ජීවමාන බුදුරජාණන් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ප්‍රතිමණ්ඩික ඒ බුදුරජාණන් වහන්සේ අපි දැන් දැක්කලද මේ පැහැදුනේ? නමුත් උන්වහන්සේ පිරිනුවන් පෑවා කියලා අපිට උන්වහන්සේ කෙරේ පහදින්ට කිසිම ගැටලුවක් උනේ නෑනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේව දැසට නොදැක ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න අපට පුළුවන් වුණා. ඒ විදිහටම තමයි අපි ශ්‍රාවක සංඝ පිරිස කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න ඕන. රහතන් වහන්සේලා ඇසින් දකින්න ඕනේ හිතේ පැහැදීමක් ඇති කරගන්න. මාර්ගඵලලාභයෙන් ඇස් දෙකෙන් දකින්න ඕනේ නැහැ හිසේ පැහැදීමක් ඇති කරගන්න. අපිට පැහැදීමක් ඕන තරම් ඇති කරගන්න පුළුවන් අනේ මේ ධනුමාරීගේ ගමන් කළොත් කෙනෙක් රහත් වෙනවාමයි. එතකොට රහතන් වහන්සේලා ගැන විස්තර අපිට දැන් දැනගන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන විස්තර තියෙනවා දේශනාවල. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන විස්තර තියෙනවා දේශනාවල. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන දේශනාවල විස්තර තියෙනවා. ඉතින් මේ විස්තර දැක්කම අපේ හිත පහදින්න ඕනේ. අන්න මේ තමයි මම සරණ යන ශ්‍රාවක සංඝරත්නය කියලා. අන්න එතකොට කිසිම බාධාවක් නැහැ. ශ්‍රද්ධාවට මුකුවවත් වෙන්නේ නැහැ. ඒව නැත්තම් මේ කලකොලොප්පම් කරන හාඳුරු ටිකක් දැකලා අප්පා මේගොල්ලොද අපි සරණ ගියේ කියලා කෙනෙක් කිව්වොත් ඒකේ තේරුම යා සරණ ගැන කිසිම අවබෝධයක් නැහැ. එයා දන්නේ නැහැ සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ කවුද කියලාවත් එයා දන්නේ නැහැ. ඒ නිසා අපේ තිසරණයේ තියෙන්න ඕනේ බාහිර කෙනෙකුට අපේ පැහැදීම වෙනස් කරන්න බැරි විදියටයි. අපි කිම අනපේක්ෂිත විදියට අපේ ස්වාමීන් වහන්සේ නමක් මොකක් හරි වැරදි වැඩක් නොමග ගියා කියලා. එතකොට අපට සිටිවිල්ල කරුණාවක් ඇති වෙන උනන්නේ මේ ස්වාමීන් වහන්සේලා මේ යහපත් මාර්ගයට පැමිණෙනවා නම් කොච්චර හොඳයිද? මේ ධර්ම මාර්ගයට පැමිණෙනවා නම් කොච්චර ඇයි අපි ශ්‍රාවක සංඝ රත්නය අඳුනන නිසා අඳුනන නිසා අපිට පුළුවන් හිතන්න අනේ මේ වගේ ශ්‍රා අපේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවක සංඝ රුවණක් වෙනවා නම් කොච්චර හොඳද කියලා. එතකොට වෙනස එයා අඳුනනවද නැද්ද? ආනික තියෙන්න ඕන. ඒක තියෙන නිකන් නැත්තම් මේ බණින්නම් වාලේ බණින්න ගියොත් එහෙම අන්තිමට මොකද වෙන්නේ? Taman තමයි මේ පව් අහක යන පව් අහක යන කුණුගොඩවල් තමන්ගේ කරට තමන් දා ගන්නවා. අහක යන පව් තමන් ගොඩ ගහ ගන්නවා. ඒ නිසා අහක යන පව් අහක යන්න දෙන්න ඕනේ. ඒකට තමන් හවුල්කාරයෙක් වෙන්නේ නැතුව. අන්න එහෙමයි මේ ධර්ම මාර්ගයේදී ශ්‍රද්ධාව ඇති කරගන්නේ. මේ ශ්‍රද්ධාව ඇති කරගත්තේ කියන මම කියන්නේ ලැජ්ජාවක් ඇති කරගන්න ඕන කියලා. මොකද්ද ලැජ්ජාව? ඔව් පානඝාතී කරන ලැජ්ජාවක් ඇති කරගන්න ඕනේ. තමන්ම තමන් කෙරෙහි ලැජ්ජාචිකේ මම මේ කරන වැඩ මට තාම තමන් තමන්ටම කියාගන්න ඔබට තාමත් බැරිද මේක හදාගන්න? ලැජ්ජ නැද්ද ඔබට කියලා තමන් තමන්ගෙන් අහලා හදාගන්න ඕන. මොකද එහෙම කියන්නේ මේ ඉබේ කවදාවත් තිබේ සිල් රැකෙන්නේ නැහැ. ඉබේ ඇති වෙන්නේ නැහැ. පින්වතුනි අපට තියෙන නොමගගේ හිත. නොමගගේ හිතට අනුකූලව කය අපි පාවිච්චි කරලා තියෙනවා. නොමගගේ හිතට අනුකූලව අපි වචන කියන්න පුරුදු වෙලා තියෙනවා. නොමගගේ හිතකට අනුකූලව හිතන්න පුරුදු වෙලා තියෙනවා. අපේ අතින් අපි දැන් අපි කියමු ධර්මයේ පිහිටලා අපි සොරකමින් අත්මිදලා ඉන්නේ කියලා සිහිය නැතුව අපට හොර හිතක් පහළ වුණොත් හොරකම් කරන්න හිතුනොත් ලැජ්ජාවක් ඇති කරගන්න ඕන චිකේ. උඹට විල් ලැජ්ජ නැද්ද? උඹ මොකද මේ කරන්න කියලා තමන් තමන් ගැනම කල්පනා කරන්න ඕනේ. තමන් නොදැන ධර්මයේ දන්නේ නැති කාලේ අපි කියමු වැරදි කාමසේ වෙනක යෙදුණයි කියලා. ධර්මයේ තේරුණාට පස්සේ ඒක මතක් වුණත් ඒක හිරිකිතෙන් බැහැර කරන්න ඕන චිකේ. කරගත්තු දේවල් කියලා ඒවා බැහැර කරන්න ඕන. මෙහෙමත් කළානේ, මෙහෙමත් මෝඩකම් කළානේ. තමන්ගේ හිතට තමන් අමතලා කියන්න ඕන. ඔබ මේ જાතිය ගොම්කම් කරලා තියෙනවනේ. ඔබ මෙහෙම කළා තියෙනවනේ. දැන්වත් ඔබ පරිස්සම් වෙන. දැන්වත් ඔබේ කය වචන හිත හසුරුව ගන්නින් කියලා තමන් විසින් හිරි ලැජ්ජාව ඇති කරගන්න ඕන. තමන් බිබී හිටියනම් දන්නේ නැති කාලේ ආනායි ඒ වගේ අවස්ථාවක් අවත් කල්පනා කරන චිකේ මේ වගේ දෙයක් දැන්නම් මං ආයි කරන්නේ නැහැ කියලා ආන්නේක හිරි කියන්නේ ඇති කර ගන්න ඕනේ. තමන් බොරු කී කී හිටියෙ එක්කෙනෙක් නම් කේලංකේක පිටි එක්කෙනෙක් නම් ඔව කොම කරන්න ලැජ්ජා වෙනවා නන අන්නේ ලැජ්ජාව තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්න ඕනේ මොකද්ද? බය. තමන්ගේ හිතේ තියෙනුනේ මේවා නම් කළා මට අපායන්න බෑ, මම මේව කරන්නේ, මේව කළා මං අපායන්නේ, මං සංසාරය ආපු ගමන ඇති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දීලා තියෙනවා මේ අපාය වැටි වැටි මේ ගමන යන්න තියෙන්නේ කියලා. සතර අපාය වැටි වැටි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබට තේරෙන්නේ මේ ගත කරන මනුස්ස ජීවිතයේ මේ ලැබිච්ච தත්ත්වය. ඔබට තේරෙන්නේ මේක. මේක කොයිතරම් ලාභයක්ද කියලා. ඔබට හිතන්න පුළුවන් ඊළඟ ජීවිතෙත් අපිට මේ වගේ අවස්ථාවක් ආයිමත් ලැබෙවි කියලා. අන්නේ හිතන එක තමයි වැරදි. මොකද හේතුව මේ වෙනකට අපි මේ සතර අපායෙන් අත් මිදිලා ඊළඟට මේ වෙනකට අපි පොඩි දෙයක්ද මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණා කියන එක අතප්පයක් කරවෙන්නේ නැතුව සිහිවිකල් වෙන්නේ නැතුව හොඳට නුවණින් හිටියා කියන එක පොඩි දෙයක්ද? ධර්මයේ ඇහිණ මායමක ඉන්න ලැබුණා කියන එක පොඩි දෙයක්ද? මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා කියන්නේ පුංචි ලැබිල්ලක්ද? ඒ නිසා ඊළඟ ජීවිතය ගැන අපට පැහැදිලි විශ්වාසයක් තියන්න පුළුවන් මේ ධර්මයේ බැසගත්තුත් විතරයි. දැන් ඉතින් බය වෙන දෙයක් නැහැ. දැන් නම් ඉතින් කෙලින්ම මම නම් සුගතිය යනවා, මට නම් ආරක්ෂාවක් තියෙනවා කියලා තමන්ට තමන් පිළිබඳ පැහැදිලි ස්ථාවරය තමන්ට සලසා ගන්නට පුළුවන් වෙන්නේ ධර්මයේ හිත බැසගත්තොත් පමණයි. ඉතින් ඒ නිසා ධර්මයේ හිත බැස ගන්නකම් අපි කවදාවත් ඊළඟ ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් අපට ඕන හැටියට තියාගන්න හොඳ නැහැ. මොකද ඒක සිද්ධ වෙන්න අපට ඕන විදියට නෙවෙයි. සංසාරයේ වෙල කර්මයක් ආවොත් මන් දැක්කර පත්‍ර ගැල්ලක තියෙනවා ඔය ගාමන්ට එක ගෑන් ළමයි ඔන්න මේ තාත්තනගේ දරුවෙක් හදාගෙන බඩට ඊරවසේ මේක හංගගෙන හිටියා මෙයා. දැන් මෙයා දිවා රාත්‍රී කල්පනා කරනවා මේකට මොකද්ද කරන්නේ කියලා. දැන් මෙයා හංගගෙන ඉඳලා දැන් ඉතින් දවසක් මොකද කළේ මෙයාට? මෙයාට තේරුණා දැන් මෙයාට විලිරුදාව හැදෙනවා කියලා. මෙයා හිමීට ගියා වැසිකිළියට බෑග් ගිහිකුයි පිහියකුයි අරගෙන. මෙයා වුරුදු 16ක 17ක ගෑල් ළමයි මේ කෙල්ලෝ. ඉතින් මොකද වුනේ ගිහිල්ලා අර ළමයා බිහි වුණා එහෙමම අඬන්න හදනකොටම බෙල්ලෙන් අල්ලලා කැපුවා. මේ දුර හිතන්නේ නැතුව මේ මේ බලන්න කරන දේවල්. ඊට පස්සේ එහෙමම අර බෑග් ගේ උතාගත්ත සද්ද නැතුව වැසිකිළියදීම හොදගත්ත සද්ද නැතුව දැන් මෙයා එනවා එළියට. ඉතින් යනකට හොඳ වෙලාවට ඒ ගාඩ් එකකින් දැක්ක මේ බෑග් එකකින් ලී බින්දුව බින්දු වැටෙනවා. අල්ලගත්ත වුණා දැන් හිරේ. ඒ ළමයා කවුද කියලා අපි කවුද දන්නේ? ඔන්න ආව මිනිස් ලෝකෙට. ආස්ථාක් ලැබුණාද? මව කුසකට ආපු ළමයි කොච්චර අවස්ථාවක් නොලැබි මැරෙනවද? ඉතින් මේ නිසා අපට මේ ලැබිච්ච අවස්ථාව තමයි ජීවිතේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තිබෙන හොඳම අවස්ථාව. මේ අවස්ථාව අපි අතහැර ගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතය අපි කරගන්න විශාල පාඩුවක්. අපේ ජීවිතය කරගන්න විශාල අවාසනාවක්. අපි ඒක කවදාවත් කරන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා අපි නිරේ උපතගෙන බය වෙන්න ඕන. දැන් බලන්න හිතලා මේ හිතේ ස්වභාවය මම කියන්නම්. දැන් ඔබ නිින්දට යනවනේ. ඔබට හීන පෙනිලා නැද්ද? ඔබ හිතපු දේවල්ද මේ හීනෙන් පේන්නේ? එබඳු දේවල් නිර්මාණය කරන්න මේ හිතට පුළුවන් නම් ඔබ හිතපු නැති දේවල් හදලා හීනෙන් පෙන්වන්න ඔබට පුළුවන් නම්, ඒ කියන්නේ හිතේ මැවිලා පේනවා නම් ගෙව්වා. ඔබ හිතපු නැති ආකාරයට මේ හිත ක්‍රියාත්මක වෙනවා නම්, ඔබට හිතපු නැති ආඩම්බරකමක් මේකෙන් හදලා දෙනවා නම්, මාන්නයක් හදලා දෙනවා නම්, එකට එක කිරීමක් හදලා දෙනවා නම්, අකුසල් කරන්න පොළඹවනවා නම්, මේ හිත නිරේ අරන් යනවා කියන එක අහන්න දෙයක්ද? මේ නිසා අපට සිහිය දියුණු කරගන්නට මේ ජීවිතයේදී පුළුවන් වෙන්න ඕන. නුවණ දියුණු කරගන්නට පුළුවන් වෙන්න ඕනේ. වීරිය දියුණු කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒතර මේ ඔක්කොම අපේ ජීවිතය අපි කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා අන්න අපට ජීවිතය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේකෙන් ගැලවෙන්නේ ප්‍රඥාවන්තයා විතරයි. කවුද මේකින් ගැලවෙන්නේ? ප්‍රඥාවන්තයා විතරයි. ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මේ අනුතුරු තේරුම් අරගෙන අනුතුරු අවබෝධ කරගෙන සිහිය පිහිටුවලා තමන් මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්ට නුවණ දියුණු කරගත්තු එක්කෙනා. මේ තමන්ගේ හිතේ තියෙන අකුසල් මුල් කරගෙන මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා කල්පනා කරන්න පුළුවන් එක්කෙනා. දැන් අපි නිකමට හිතමු දැන් මේ රට ගැන. මේ රටේ යම් කිසි කෙනෙක් තුළ යම් අර්බුදයක් යම් ප්‍රශ්නයක් ඇති වෙනවා. නැත්නම් පවුලක් ගමු. ගෙදරක් ඒ ගේ ඇතුලේ අර්බුද කම් කටළු ඔක්කොම ඇති වෙනවා නම් මේ සියල්ල ඇති වෙන්නේ මේ හිතවල හට ගන්න කරුණු තුනක් මුල් කරගෙන. හොඳට බලන්න මම මේ කියන එක පරීක්ෂා කළා. එක්ක රාගේ මුල් කරගත්තු රාගයෙන් හටගත්තු ප්‍රශ්න මේ අර්බුද වලට හේතුව. රාගයෙන් හටගත්තු ප්‍රශ්නයක් තියෙනවා කොහේ හරි රණ්ඩුවක් අර්බුදයක් කෝලාහලයක් මත ගැටුමක් බැනිල්ලක් කනදවරයක් තියෙනවා නම් එක්ක රාගයෙන් මුල් කරගත්තු ප්‍රශ්නයක්. රාගයෙන් හටගත්තු ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මොකද්ද? දේශයෙන් අටගත් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මෝඩකමින් අටගත් ප්‍රශ්නයක්. ඔය තුනෙන් තොරව මේ ලෝකේ ප්‍රශ්න හටගන්නේ නැත. එහෙමනම් යම් කිසි හිතක ඔය තුන පවතින තාක් ලෝකයට ප්‍රශ්න හදනවා විතරක් නෙමෙයි එයාත් එයාට ප්‍රශ්නයක්. ඒ නිසා ඒකෙන් අත්මිදෙන්න නම් මේ ස්වභාවය තමන් තුළ තියෙනවා, මේ නිසාම තමන්ට දුකක් හැදෙනවා කියලා තමන් මේ අනතුර පැහැදිලිවම හඳුනාගෙන තිබෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ ජීවිතය තුළ හොඳට ශ්‍රද්ධාව පිහිටවාගෙන සිත පහදවාගෙන ධාර්මික ජීවිතයක් ගෙවාගෙන ලෝභ නැති පරිත්‍යාගශීලී ජීවිතයක් ගෙවාගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙලව පරලොව දෙකේම යහපත පිණිස හේතු වන විදියට මේ ගිහි ජීවිතයේ තුල ගිහි කෙනා කටයුතු කරන්න ඕන. හැබැයි අපිට හොඳ අවධානයක් අවබෝධයක් තිබෙන්න ඕන අපට තිබෙන්නේ මේ ජීවිතේ විතරක් නොවේ කියලා. අපි සාර්ථක කරගන්න හැබැයි මේ ජීවිතේ ධර්මයේ තුලින් සාර්ථක කරගත්තු ඊළඟ ජීවිතේ ගැන අපිට හිතන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සාර්ථකමයි. එහෙමනම් ඊළඟ ජීවිතේ සාර්ථකත්වයක් අපේක්ෂා කරගත යුතු එක්කෙනා සාර්ථක කරගත යුත්තේ කොයි ජීවිතේද? මේ ජීවිතේ. ඊළඟ ජීවිතේ සාර්ථකත්වයක් කරා යන්න ඕන එක්කෙනා ඊළඟ ජීවිතේ කියලා නෙමෙයි ගුණධර්ම දිනු කරන්න තියෙන්නේ. මේ ජීවිතය තුළ තමයි ශ්‍රද්ධාව දිනු කරගන්න තිබෙන්නේ. මේ ජීවිතය තුළ තමයි පවට ලැජ්ජාව ඇති කරගන්න තිබෙන්නේ. මේ ජීවිතය තුළ තමයි පවට බය ඇති කරගන්න තිබෙන්නේ. මේ ජීවිතය තුළ තමයි වීරිය ඇති කරගන්න තිබෙන්නේ. වීරිය ඇති කර ගැනීම තමයි ගොඩක් දෙනෙකුට අමාරු. වීරිය ඇති කරගන්න අමාරු වෙන්න හේතුව අපාය බය සිහි කරන්නේ නැහැ. මේක ප්‍රධානම හේතුවක්. මම මේ තමන් තමයි මේ තමන් කරන කර්මයට තමන් වග කියන්න ඕනේ කියන එක තමන් හිතන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන් තමයි මේකේ වගකීම කියලා. එතකොට තමන්ට වැරදිච්ච ගමන් තමන්ට ඉක්මනට හදා ගන්න පුළුවන්. තමන්ට ඉක්මනට නිවැරදි වෙන්න පුළුවන්. තමන්ට ඉක්මනට හරි ගස්ස ගන්න පුළුවන්. ඒකට වීරිය ගන්නවා. එහෙම නැත්තම් වීරිය ගන්නේ නැහැ. එහෙම නැත්තම් තමන් වැරදි කරලා එයා හිතන්නේ එයා වැරදි කරපු කෙනෙක් නෙමෙයි. එයා හැමතිස්සෙම මේ ධර්මයේ පැත්තට ආවේ නැත්තම් කෙනෙක් හැමතිස්සෙම හිතන්නේ තමන් නිර්දෝෂී. තමන් හරි. හැමතිස්සෙම බාහිරට ඇඟිල්ල දික් කරනවා. ඔව්. මම නෙමෙයි වැරදි. උඹ තමයි වැරදි. උඹ තමයි වැරදි කියලා බාහිර ලෝකෙට ඇඟිල්ල දික් කර කර තමන් සුදන වෙනවා. ධර්මයේ තිබුණොත් විතරක් මධ්‍යස්ථව බලනවා. මේකේ මගෙත් වැරදි තියෙනවා. මේකේ මගෙත් අඩුපාඩු තියෙනවා. මගෙත් වැරදි මේවට බලපාලා තියෙනවා කියලා. නැත්නම් තමන් තමන්ගේ දෝෂේ දකලා මොකද කරන්නේ ආයක? මේක නිවැරදි කරගන්නවා. අන්න එයා තමයි මේ ධර්මයේ අල්ලන මේක දිනු කරන එක්කෙනා. මේක දිනු කරගෙන ඉස්සරහට යන්නේ කෙනා අය. අන්න එයාට පුළුවන් ජය ගන්න. එහෙම නැතුව නෑ නෑ නෑ මම වැරදි නෑ මට වැරදි නෑ මට හරි යනවා මම නිවැරදි තීරණ ගන්නේ බ්ලොක්කෝ වැරදි කියන එක්කෙනා හැම තිස්සෙම වරදිනවා යාට. එයාට හැම තිස්සෙම වරදිනවා. එයාට ගැලවෙන්න බෑ. එහෙමනම් මේ ධර්ම මාර්ගයේදී වීරිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ උපාණ්ණානං අකුසලානං ධම්මානං අනුපහානාය. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම පිණිස වීරිය කරන එක්කෙනා. අනුපන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය. ඔව් හිතේ හටගත්තු නැති අකුසල් හටගන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න වීරිය. උපන්නානං කුසලානන්දම්මානං ඔව් බියෝ භාවේ වේපුල්ලාය උපන් කුසල ධර්ම දිනු කරනවා අනුප්පන්නානං කුසලානං ධම්මාන උපාදාය නූපන් කුසල ධර්ම උපදව ගන්න දැන් අපිට නූපන් කුසල් තියෙනවා නූපන් කුසල් තමයි මේ සීලය සම්පූර්ණ කරගන්න එක නූපන් කුසලයක් ඒතර ඒක සීලය සම්පූර්ණ කරගත්තා ඔන්න කුසලී ඉපදෙනවා හට ගන්නවා ඊළඟට සමාධි නූපන් කුසලයක් එතන අපි තුල තියෙනවා මේ කුසලයේ උපදවා ගන්න තියෙන හැකියාව නමුත් තාම ඉපදිලා නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ ඒකට? වීර්ය කරන්න ඕන. ආන්න එතකොට නූපන් කුසල් උපදිනවා. ඊළඟට අපිට ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඇති කරගන්න අපි කිම ප්‍රඥාව ඇති වෙලා නැහැ. එහෙනම් තාම මේ කුසලයේ අප තුල හටගෙන නැහැ. මොකද අපි කරන්න ඕන? ආන්නේ කුසලයේ ඇති කරගන්න වීර්ය කරන්න ඕන. අන්නේ විදියට වීරිය කරද්දි තමයි මේ කුසල් ඇතිවන්නේ. දැන් ඔබ දන්නවා ඊයේ අපේ අසපුවේ තරුණ පුතාලා 18 දෙනෙක් පැවිදි වුණා. එතකොට අන්න කුසල් උපදවා ගත්තා. මොකද්ද? ඔන්න දැන් ශික්ෂාපදලෙ ඉක්මනවා. දැන් පංචශීලයට වඩා උසස් ශීලයක් ඔන්න සමාදන් වුණා. දැන් කුසලයක්ද නැද්ද? කුසලයක්. දැන් ඉතනින් සෑමයකට පත් වෙන්නේ තුන් අනාගති උපසම්පදා වෙනවා. කුසලයක්ද නැද්ද? කුසලයක්. ඉතනින් සෑමයකට පත් වෙන්නේ නැතු ඔන්න සමාධි සතිපට්ඨානෙ වඩනවා. කුසලයක්ද නැද්ද? කුසලයක්. ඊට පස්සේ සමාධිය උපදවනවා. කුසලයක්ද නැද්ද? කුසලයක්. ඉතනින් සෑමයකට පත් වෙන්නේ ප්‍රඥාව උපදවන්න මහත්සි ගන්නවා. කුසලයක්ද නැද්ද? මේ ඔක්කම කුසල්. මේ ඔක්කම තියෙන්නේ வீரிய மத வீரியம் துறவன கிசிம தியக்கரண்ட பெரி பவ தன் හොඳට தேரினவ மாட்டன வீரியம் துறவ மே ஹிதனம் ஜாய ගන්න බෑ මේ හිත හරීම විශ්වාස කටයුතු එකක් නෙමෙයි. අපි මේ හිතේ ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. මේ හොඳට තියෙනා හිත. මේ සාන්ත වෙනවා. මේ බලිතවිල් හට ගන්නවා. අන්නේ වගේ මේ හිතේ හැටි. ඒ නිසා අපි හොඳට මේ හිතේ ස්වභාවය අඳුන ගන්න ඕනේ. හිත මනාකොට දමණය කරගෙන, හිත මනාකොට පිරිසිදු කරගෙන, හිත ජය ගන්න අතුරු හිතෙන් ගලවෙන්න බෑ. ඉතින් මේ නිසා අපි කවුරුත් මේ හිතේ වසඟයට පත් වෙච්ච අය. අපි කවුරුත් මේ හිත විසින් නොමග යවපු අය. අපි විසින් වෙනම මේ අපි මේ හිත විශ්වාස කරගෙන මේ ලෝකේ විතරක් කල්පනා කරපු අය. නමුත් එහෙම එහෙම ඉඳලා තමයි අපිට අතීතේදී අපිට කලින් ජීවිතවලදී නිරේ ඉපදෙන්න සිද්ධ වුනේ. පෙරේත ලෝකවල අපි කොච්චර හිටපු අයද? තිරිසන් අපායවල ඊළඟට සත්‍ය වෙලා, බල්ව බලල්ලි වෙලා, ඌර කුකුළු වෙලා, නායිසාරපයි වෙලා කොච්චර කල් ගෙව්ව අයද අපි? ඉතින් මේ නිසා අපට තියෙනෝනේ අන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක්. දැන් අපි දන්නේ නැහැනේ බුදුරජාණන් වහන්සේ මේක අපිට පෙන්වුවේ නැත්තම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගත්තේ නැත්තම් අපි දන්නේ නැහැනේ. අපි හිතන්නේ දැන් අපි හිතන්නේ මේ විදිහට නෙමෙයි. ධර්මයෙන් කියා දීපු විදිහට නෙමෙයි. අපිට හිතෙන්නේ ලස්සන කවුරු හරි හොඳ රූපේ ලස්සන කෙනෙක් දැක්කාම ආ ලබනාගේ මට මේ වගේ කෙනෙක් වෙන්නේ නැත්නම් හොඳට සල්ලි තියෙන කෙනෙක් දැක්කම ලබන ආත්මේ අපිට මේ විදිහට සල්ලි තියෙන හම්බ වෙනවද? හොඳට උගදින් දැක්කම ඊළඟ ආත්මේ අපිට මේ විදිහ උගතෙක් වෙන්නේ නැත්නම් කියලා අපි සීන ලෝකෙක. අපි සීන ලෝකෙක පැතුමක් මවනවා. ඊට හාත්පසින්ම වෙනස් එකක් මේ හිත තුල සිද්ධ වෙනවා. ඊට හාත්පසින් වෙනස් එකකට අපි ගොදුරු වෙනවා. මේ නිසා මේක මනාකොට අවබෝධ කරගෙන තිබෙන්න ඕන. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේදී මේක හරි ලස්සනට තියෙනවා දතේව අරිය විනේ සද්ධායස්ස පතිට්ඨිතා යම් කිසි කෙනෙකුට මේ ආරි විනේකේ බුද්ධ ශාසනේ ශ්‍රද්ධාව පිහිටියානම් එතන කොයි බුද්ධ ශාසනේද අපේ ශ්‍රද්ධාව පිහිටන්න ඕනේ ගෞතම බුද්ධ ශාසනය හොඳට මතක තියාගන්න ඒක මොකද හේතුව මෛත්‍රී බුද්ධ ශාසනය කියලා එකක් තාම ලෝකේ නැත එහෙම එකක් ලෝකේ නැහැ තියෙන්නේ මොකද්ද ගෞතම බුද්ධ ශාසනයක් තාම මෛත්‍රී බුදුරජාන් වහන්සේ කියලා කෙනෙක් ලෝකේ නැහැ තාම එහෙම ධර්මයකුත් නැහැ. ඒ නිසා තියෙන්නේ මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කොට වදාළ ධර්මයේ තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි පහදින්න ඕන අන්නේ ධර්මයේ ගැන. අන්නේ ශාසනයේ ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හිරිමනාච ඔත්තිරිමනෝච ඔත්තප්පි පඤ්ඤවා සීල සංවතු. එතකොට ලැජ්ජාවෙන් යුක්තව බයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව සිල්වන්තව තමන්ගේ ජීවිතය ගෙනියන්න ඕන. එහෙම නැත්නම් අපිට හතුරෙක් එක්ක ඉන්නවා වගේ මේ නොමගගේ හිතක් එක්ක ඉන්න සිදුවීම. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා ඒසෝඛෝ අරියවිනේ සුඛං ජීවීති උච්චති. අන්නේයාටයි මේ බුද්ධ ශාසනය තුල සපසේ වාසය කරන එක්කිනා කියන්නේ. එහෙනම් සපසේ වාසය කරන එක්කිනා කියලා කියන්නේ හොඳ වායාන වහන වල යන, හොඳ ගෙවල් දොරවල් වල ඉන්න, හොඳ හෝටල් වලින් කන, හොඳට ඇඳුම් අඳින එක්කිනාට නෙමෙයි මේ ශාසනයේ සපසේ වාසය කරන එක්කිනා කියන්නේ. සපසේ වාසය කරන එක්කිනා කියන්නේ කාටද? සද්ධා හිරියෝතප්ප විරියේ පඤ්ඤා කියන මේවෙන් යුක්තව සුචරිතය වඩන එක්කෙනා. දැන් එහෙමනම් අපිට පෑදීලිව පේනවා කොච්චර දුප්පත් තුනක් කෙනෙක්. අපි කියමු කෙනෙක් ඉන්නවා වේලක් කර වේලක් කෑම කනවා කියමු. ඇඳුම් දෙකයි තියෙන්නේ කිම එකක් හොදනවා එකක් අඳිනවා. නිදාගන්න තියෙන බෝරුවෙන්දක් කියමු. නමුත් එයා ශ්‍රද්ධාවේ පිහිටලා නම් පවට ලැජ්ජාවෙන් යුක්ත නම් පවට බයෙන් යුක්ත නම් වීරියවන්ත නම් ප්‍රඥාවන්ත නම් පොහොසතෙක්ද නැද්ද? එයා පොහොසත්. එයා ධනවත්. අන්නේ කිනා කය කායික වාචික මානසික සුචරිතිය වඩනවා නම් දිනු කරන්නේ කෙනෙක්ද නැද්ද? දිනු කරන්නේ කෙනෙක්. එයා ආරි සත්‍ය අවබෝධයට යොමු වෙනවා නම් එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්ද නැද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. අන්නේ එක තමයි මේකේ වටිනාදී. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා එයා එතන නවතින්නේ. අන නිරාමිසං සුඛං ලද්දු උපේක්ඛං අදිට්ඨති. එයා කල්පනා කරනවා නිරාමිස සුඛයක් දිනු කරන්නේ කොහොමද කියලා. මොකද නිරාමිස සුඛය කියන්නේ සමාධිය. නිරාමිස සුඛයක් දිනු කරන්නේ කොහොමද කියලා එයා කල්පනා කරනවා. ඊරෝසියා මොකද කරන්නේ? පංච නීවරණේ හිත්වා නිච්ඡං ආරද්ද වීරියෝ. අන්න යා නිතරම පටන්ගත්තු වීරියෙන් පංච නීවරණ බැහැර කරන. ඔන්න අපිට අමාරු තව කාරණයක්. මොකද්ද? පටන්ගත්තු වීරිය. පටන්ගත්තු වීරිය කියන්නේ යම් වෙලාවක යම් උත්සාහයක් ගත්තද නිරතුරුව මේ උත්සාහය පවත්වනවා. නිරතුරුව මෙයා ඒ සිහිය පවත්වනවා. නිරතුරුව මෙයාගේ ඒ ධෛර්යය පවත්වනවා මේ ගුණධර්ම දියුණු කරගන්නට. අනී පවත්වන එක්කෙනා ජානානි උපසම්පජ්ජේ කෝදි නිපකෝ සතු. ආන්නේ යා ධ්‍යාන උපදවාගෙන ඒකාග්‍රතාවෙන් යුක්ත හිතක් ඇති කරගෙන ප්‍රඥාවන්තව සිහිය ඇති කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙයා මොකද කරන්නේ? මේ ගිහි ජීවිතෙත් අතෑරලා ධර්මාර්ගය දියුණු කළා. ඒතං ඤත්වා යථා භූතං සබ්බ සංයෝජනඛය. එයා යථාර්ථය අවබෝධ කරගෙන සියලු බන්ධනයන් ෂේ කළ දානවා, ගෙවලා දානවා. සබ්බසෝ අනුපාදාය සම්මා චිත්තං විමුච්ඡති. කිසිවකට බැඳින්නේ නැතුව, කිසිවකට අහුවෙන්නේ නැතුව, ග්‍රහණය වෙන්නේ නැතුව හැම දෙයකින්ම හිත නිදහස් වෙනවා. දැන් අපිට තියෙන්නේ මේකේ අනිත් පැත්තනේ. හැම දෙයකටම හිත බැඳෙනවා, හැම දෙයකටම අහුවෙනවා, හැම දෙයකටම රැවටෙනවා, හැම දෙයකටම ග්‍රහණය වෙනවා. දැන් ධර්මයෙන් ඉලක්ක කරන්නේ ඒකේ අනිත් පැත්ත මොකද්ද? හැම දෙයකින්ම නිදහස් වීම. හිත නිදහස් වෙන ඒ වයින් මේ දිනුව කරා යනකොට. එහෙමනම් පින්වතුනි මේවා අපේ ජීවිතය තුළ කරන්න බැරි දේවල් නම් නොවේ. එහෙම කරන්න බැරි දේවල් නම් කිසි කෙනෙකුට කරන්න බෑ. නමුත් අපිට පේනවා හොඳට සීල් රකින්න අය ඉන්නවා. එහෙමනම් මේ සීල් රකීම කරන්න පුළුවන්. ඇයි එහෙනම් රකින්න අය ඉන්නවනේ? සීල් රකින්න අය ඉන්නවා. එහෙනම් සීල් රකින්න පුළුවන්. හොඳට සමාධිය වඩන අය ඉන්නවා. එහෙමනම් මේ සමාධිය වඩන්නත් පුළුවන්. හොඳට ප්‍රඥාව දිනු කරගෙන අය දිනු කරගන්න අය ඉන්නවා. එහෙනම් ප්‍රඥාව දිනු කරන්නත් පුළුවන්. අවියම කාටවත් කරන්න බැරි නම් අන්න සාධාරණයි. අරයත් කරන්න දුව බෑ, මෙයත් කරන්න දුව බෑ, අරයත් කරන්න දුව බෑ, උත්සාහ කළා කළා බෑ කියලා අපිට අතාරින්න පුළුවන්. ඇයි කිසි කෙනෙකුට ඒක කිසි කෙනෙකුට සමාදන් වෙච්ච සීලය රැකගන්න බැරි නම් කාටවත් සීල් රකින්න බෑ. කිසි කෙනෙකුට මේ හිත දමනය කළා හිත සමාධිගත කරන්න බැරි නම් කාටවත් මේක කරන්න බෑ. කිසි කෙනෙකුට ප්‍රඥාව දිනු කරන්න බැරි නම් කාටවත් බෑ. එහෙම නෑ, පුළුවන් අය ඉන්නවා. ඒකෙන් පැහැදිලිව පේනවා මේක කරලා ඔප්පු කරපෑ ඕන තරම් ඉන්න නිසා මේ ධර්ම මාර්ගයේ තුල උත්සාහවන්ත වීරියවන්ත කෙනෙකුට මේක දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි අපිට ලැබිච්ච ලොකුම ලාභය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආන් ඒ විදිහට මේ ජීවිතේ දිනු කරගත්තොත් අපට මේක තියෙන ශෝක නැති, කෙලෙස් නැති, බිය සංකා කිසිත් නැති, තණ්හාවක් සේවු ජීවිතයට ලැබෙන ලොකුම රැකවරණය වන අමා මහ නිවන කරා යනවා. එහෙනම් පින්වතුනි, අපි කවුරුත් අදිෂ්ඨාන කරගන්න ඕනේ මෙහෙම. අපිට උවමනා මෙන්න මේක. අපිට උවමනා බුද්ධ ශාසනය තුළ, අනිත් ලෞකික ජීවිතය තුළ නෙවෙයි මේ කියන්නේ. මොකේද මේ කියන්නේ? බුද්ධ ශාසනය තුළ අපිට උවමනා දිලින්දෙක් වෙන්නද, ධනවතෙක් වෙන්නද? ධනවතෙක් වෙන්න. බුද්ධ ශාසනය තුළ ධනවතෙක් වෙන්න නම් අපිට ඕනේ කරුණු පහක්. මොනවද ඒ? සද්දා, හිරි, හොත්තප්ප, විරිය, පඤ්ඤා. මෙන්න පහ, මෙන්න මේ පහ ඇති කරගෙන අපි ධනවතෙක් වෙච්ච ගමන් අපිට ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. කිසිම ගැටලුවක් නැහැ එහෙනම්. එහෙනම් අපිට තියෙන්නේ ධනවතෙක් වෙන්න. මේ ධනවතෙක් වෙන්න මේ සද්ධා, හිරි, ඔතප්ප, විරිය, පඤ්ඤා ඇති කරගන්න ඕනේ. ඉතින් මේක සිහියෙන් කරන්න ඕන. මොකෙන්ද මේක කරන්න තියෙන්නේ? සිහියෙන් කරන්න ඕනේ. තමන් දිහා බලාගෙන තමන්ට ශ්‍රද්ධාව ඇති වෙලාද තියෙන්නේ? තමන් මේ ශ්‍රද්ධාව තුළ ස්ථාවර වෙලාද තියෙන්නේ? හැබැයිම ශ්‍රද්ධාව තියෙනවද? පවට ලැජ්ජාව තියෙනවද? පවට බයක් තියෙනවද? ඊළඟට වීරියක් තියෙනවද? ප්‍රඥාව තියෙනවද කියලා තමන්ම තමන් තුළ ඇති කරගෙන අහලා අහලා විමසලා තමන්ම හිතාමතා හිතාමතා තමන්ම ඇති කරගන්න ඕන. බාහිර කෙනෙක් ඒක ඇති කරගත්තොත් ඒක යාට, තමන් ඇති කරගත්තොත් තමන්ට. ඒ නිසා බාහිර එක්කිනාගේ ඇති කරගන්න මහන්සි කරනවට වඩා තමන් තුළ ඇති කරගන්නයි මහන්සිගත යුක්තිය. අපිට පුරුදු වෙලා තියෙන එක අනුන්ට ඇති කරවන්න මහන්සි ගන්න එකක් නේ. නේද? කොඹේ සද්ධාව කියලා අහනවා අපි. කොඹේ හිරියොත් අප්ප. තමන්ගේ හිරියොත් අප්ප ගැන බලාගත්තාම වැඩේ හරි. තමන්ගේ සද්ධාව ගැන බලාගත්තාම අපි ඔක්කොම අපි කියමු අපි ඔක්කොම එක එක්කිනා තම තමන්ගේ සද්ධා, හිරියොත් අප්ප, විරිය, පඤ්ඤා ඇති කරගන්නවා නම් තමන්ගේ ආරක්ෂාව තමන්ගේ විසඳුම තමන් හරි ගස්ස ගන්නවා. ඉතින් මේ නිසා මේ පින්වත් සියලු දෙනාට සුත්තවත් ආර්ය ශ්‍රාවකයන් හැටියට මේ ධර්ම මාර්ගයේ දිනු කරගෙන හැම දිනකටම චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ ජීවිතයේදීම මරණින් මෙපිටදීම අපිට මේ හුස්ම යන්න කලින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්නට මේ ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු.